සම්පූරිතාපමිත පාරමිතා බලේන විද්වන්සියෝ කිල කිලේස සමෝහජාලං චේනේව ලන්ද අරහං අරහෝති නාමං වන්දාමි බුද්ධ මමලං හදයේ ඨපෙන්ත්වා විඤ්ඤා උප්පත තං සෙට්ඨා අවිඤ්ඤා නිපත තං වරා සංඝෝ පවජමානානම් බුද්ධෝ පවද තං වරෝති. හොඳයි පින්නතුනි, අප මේ වැඩසටහනේ අවසාන භාගයටයි දැන් මේ පැමිණුනේ. අප මේ සඳහන් කළ ගාථාව සංයුතනිකය ඇතුළත් වෙන ගාථා ධර්මයක්. විද්‍යා උපත තං සෙට්ඨා අවිද්‍යා නිපත තං වරා සංඝෝ පවජමානානං බුද්ධෝ පවද තං වරෝ. විද්‍යා උපත තං සෙට්ඨා, උඩට නැගෙන දේවල් අතුරින් උතුම්ම දේ තමයි විද්‍යාව කියන එක, ප්‍රඥාව. අවිද්‍යා නිපත තං වරා, පල්ලෙහාට වැඩෙන තියෙන දේවල්, දුර වෙන්න ඕන දේවල් තියෙනවා නම් ඒ දේවල් වලින් වැදගත්ම දේ තමයි අවිද්‍යාව. නැති වෙනවා නම් නැති වෙන හොඳම දේ අවිද්‍යාව තමයි. ඊළඟ සඳහන් කරනවා සංඝෝ පවජමානානම්, මේ රෝගේ ඇවිදින අතුරින් උතුම්ම අය තමයි සංඝයා වහන්සේලා, ස්වාමීන් වහන්සේලා, ආර්ය උතුමන්. ඊළඟට සඳහන් කරනවා බුද්ධෝ පවදතං වරෝ කියලා. කතා කරන අතුරින් උතුම්ම කෙනා තමයි බුදුරජාණන් වහන්සේ. මේක දේශනා කරන්න හේතුව තමයි එදා බාහිර ජන සමාජයේ මේ ගැන තිබෙච්ච අදහස ඊට වඩා වෙනස්. ඒගොල්ලන් කිව්වේ බීජං උප්පතතං සෙට්ටම්, උඩට නැගෙන දේවල් අතරින් හොඳම දේ තමයි බීජය, පැල හැදෙන එක, වගාවල් සිද්ධ වෙන එක තමයි හොඳම දේ කියලා ඒ කටිය සඳහන් කරනවා. ඒ වගේම වුට්ටියේ නිපතතං වරා කියලා සඳහන් කළා. පල්ලෙහාට වැඩෙන දේවල් වලින් හොඳම දේ තමයි වැස්ස කියලා. වුට්ටි කියන්නේ වැස්ස. ඊළඟ සඳහන් කරනවා ඇවිදින අතරින් උතුම්ම කෙනා විදිහට සඳහන් කළේ ගවයට. එදා බාහිර ජන සමාජයේ කෘෂිකාර්මික ජන සමාජයක්. ඒගොල්ලන්ගේ එකාතකෙන් කෘෂිකර්මය, අනිත් අතින් වැස්ස, අනිත් අතින් ගවයා, අනිත් අතින් දරු සම්පත. කතා කරන අතුරේ මුතුම කෙනා විදිහට සැලකුවේ දුව හෝ පුතා. උඩට නැගෙන දේවල් වලින් මුතුම දේ බීජය, පැලය, වගාවල්. පල්ලෙහාට වැටෙන දේවල් වලින් වැස්ස. ඇවිදින අතුරින් හරකුන්, ගෝ සම්පත. ඊළඟට කතා කරන අතුරින් දරුවන් කතා කිරීම. දුව හෝ පුතා කතා කරන නම් ඒක තමයි අහන්න පුළුවන් හොඳම මිහිරිම හඬ විදිහට ඒගොල්ලන් සැලකුවේ. මෙන්න මෙවැනි සමාජයකට බුදුරජාන් වහන්සේ දේශනා කළා. ඒකට වෙනම අර්ථකථනයක්, අලුත් ඩෙෆිනිෂන් එකක්. මොකද්ද? ඉහළට නැගෙන දේවල් වලින්, දියුණු වෙන දේවල් වලින්, වගා වෙන දේවල් වලින් උතුම්ම දේ තමයි විද්‍යාව, ප්‍රඥාව. පල්ලෙහාට වැඩෙනවා නම් ඒ තමයි අවිද්‍යාව, මෝඩකම. ඊළඟට සංඝෝ පවජමානානං, අරගලන් සඳහන් කළේ ගාවෝ පවජමානානං කියලා. බුදුහාම දේශනා කළේ ගවය නෙවෙයි සංඝෝ, සංඝයා වහන්සේලා තමයි ඇවිදින ඇතුලෙන් උතුම් කියලා. දැන් බලන්න, ඔබ දැන් අහලා තියෙනවනේ අශෝක රජතුමාගේ කාලේ අර ඇවිදගෙන ගිහපු පොඩි හාමුදුරු කෙනෙක් ගැනනේ. පොඩි හාමුදුරු කෙනෙක් අර ඇවිදගෙන ගියේ නිකුරද පොඩි හාමුදුරු? බලන්න, ඒ පොඩි හාමුදුරු ඇවිදිච්ච එකේ ආනිසංසෙනේ අදත් මේ ධර්ම ලෝකේ තියෙන. ඒ පොඩි හාමුදුරුවන්ගේ දර්ශනයට පැහැදිච්ච අශෝක රජතුමා තමයි බෞද්ධයෙක් වෙලා සම්පූර්ණ මේ බුදුදහම ලෝකේ ආරක්ෂා කරන්න මුල් වුණේ. බලන්නේ දාස්සජි හාමුදුර ඇවිදගෙන ගියා. යනකොට කාටද හම්බුනේ? උපදේශ පරිබ්‍රාජකයා. ඒ කවුද? සරුත් හාමුදුරනේ. බලන්න අර අස්සජි හාමුදුර වැඩලා දකිනකොට මොකද සඳහන් කළේ? අනේ ඔබ වහන්සේගේ ගමන් විලාසය හරිම සංවරයි. ඔබ වහන්සේ මොකක් හරි දෙයක් පුහුණු කරනව නේද? ඒ පුහුණු කරපු දේ දේශනා කරපු කෙනා කවුද? මෙන්න මේ ප්‍රශ්නේ ඇහුවා. වස්සුන් වහන්සේක මනන් වාක් දේවල් දන්නේ නැහැ, බොහොම පොඩ්ඩයි දන්නේ කියලා. හරි ඒ ධම්මා හේතුපවා ගාතව දේශනා කළා. මුල් පද දෙක අහනකොටම වහන්සේ සෝවාන් වුණා. ගුරුවරයා කවුද කියලා ඇහුවා. බුදුරජාණන් වහන්සේ කියලා කිව්වා. අර ගාතාව අහලා ඒකත් ඉගෙනගෙන කෝලිත තත් ඒක කියලා යත් එක් කරගෙන ඊට පස්සේ බුදුහාමුදුරුවෝ හම්බ වෙන ගියා. බලන අග්‍ර ශ්‍රාවකයන් දෙදෙනෙක් බිහි වෙන හේතුනේ මේ අර ස්වාමීන් වහන්සේ ගැවිදීම. බුද්ධෝ පවද සංවරෝ කතා කරන අතුරින් මේ ලෝකේ වචනයන් දේශනා කරානම් ඒ වචන ටික එකතු වෙච්ච තැන තමයි ත්‍රිපිටකය කියලා කියන්නේ පේනතුනේ. ඉතින් ඒ ත්‍රිපිටකය අද අපට කියවන්න පුළුවන්, පොත් බලන්න පුළුවන්. විතරක් නෙවෙයි ඉදිරියේදී ඔබට ඒ සියලක්ම අහන්නත් පුළුවන්. එක තැනක ඉඳගෙන සවුන්ඩ් එක ඔබට අහන්න පුළුවන්. ඒ මට්ටමට දැන් ඒක දිනු වෙලා තියෙනවා. ඒක මේ පාසලේදී තමයි සජ්ජායනා කරලා තියෙන, ඔබ දන්නවද? ඔය හැමත් දෙයක් ඔබට ඉදිරියේදී අහන්න ලැබෙන තාටික කලකින්. එතකොට ඒ හඬ ඇසීම දක්වා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී මුඛයෙන් පිට වෙච්ච ඒ ත්‍රිපිටකයට ඇති සියලුම දේශනා ටික ඔබට ඉදිරියේදී අහන්න පුළුවන් මට්ටමට ඒව මේ දිනවල සකස් කරමින් ඉන්නේ. ඉතින් එක භාෂාවකින් නෙවෙයි, භාෂා 30 ගානක ස්ක්‍රිප්ට් වලින් සර්ච් කරන්න පුළුවන් විදිහට හදනවා අපි. ඒව සජ්ජායනා කරලා එඩිට් කරලා මේ භූමියේදී තමයි ඒක අපි සජ්ජායනා කළේ. මීට දින දෙකකට කලින් විනය පිටකය නිමාවටපත් කළා, අවසන් කළා. සූත්‍ර පිටකයේ 70%ක් විතර සජ්ජායනා කළා තියෙන්නේ. අභිධර්ම පිටකයේ 50%ක් විතර සජ්ජායනා කළා තියෙන්නේ. ඉතින් දැනටත් ඔබට ඒ අවශ්‍ය නම් අහන්න පුළුවන්. ඔබට එක තැනක ඉඳගෙන පාලි සවුන්ඩ් එක අහන්න පුළුවන්. භාෂා 32කින් වගේ ඔබට සර්ච් කරන්න පුළුවන් ස්ක්‍රිප්ට් වලින්. ඉතින් පින්නතුනි, ඒ බුද්ධ වචනේ අපේ ලෝකේ අපට ගෙනියන්න පුළුවන් උපරිම දුරක් අපි ගෙනියන්නට ඕන අපේ ජීවිත කාලයේදී. ඒ නිසා ඔබ හැමදෙනාම මේ කටයුත්තට සම්බන්ධ වෙච්ච අය, දායකත්වයෙන් දරපු අය, ඔබ හැම දිනෙකම ඍජුව හෝ වක්‍රව ඒවට සම්බන්ධ වෙච්ච අය ගැන ඔබ හිතලා ඒ ගැන සතුටටපත් වෙන්න. ඒව අපි කීප දෙනෙකුට විටිඟට පෙන්නවා. ඉක්මනටම ජීවිතයෙන් සමු ගන්නවා වගේ අපි දැනගත්තු අයට ඒව කලින් පෙන්නවා. කරපු ටිකෙන් පෙන්නවා. නමුත් ඔබ තව ටික කාල ජීවත් වෙන නිසා ඔබට දැන් මේව පෙන්වන්න අවශ්‍ය නැහැ. ඔබත් ඉක්මනින්ම ජීවිතයෙන් සමු ගන්න කියලා කෙනෙක් ඉන්න බව අපට දැනුණොත් ඉතින් ටිකක් පෙන්වන්න පුළුවන්. නැත්තම් ඉවර කළම පෙන්වන්න. ඒක ඔබට සතුට ඇති වෙන විදිහට ඒ කටයුතු සිදු කළේ. ඉතින් දේහිනී මහත්මියත් මම හිතන්නේ අපි දැක්ක ටික, ඒ වගේම කීප දෙනෙක් ඒ වගේ අපි ජීවිතයෙන් සමු ගන්න ආසන්න වෙච්ච අයට මේක දැකලා හිත පහන් කරගන්න විදිහට ඒගොල්ලන්ට දැක ගන්න සැලැස්සුවා. ඉතින් පින්වතුනි, මෙන්න මෙතෙන්දි විශේෂයෙන් අපේ බුදුදහමේ තියෙන ප්‍රඥාව ගැනයි අප මේ කරුණු සඳහන් කරන්නේ. එක පැත්තකින් අවිද්‍යාවත් අනිත් පැත්තකින් විද්‍යාවත් මෙන්න මේ කරුණු දෙක අතර අප කොයිතරම් දුරට දෝලණය වෙනවද? අන්න එතෙන්දී අපට දහම තුළින් මේ දෙක තේරුම් ගන්න පුළුවන් විදිය තමයි සම්පූර්ණම බුදු දහම කියලා කියන්නේ. භාගතුන් වහන්සේ දේශනා කරනවා, මහණෙනි මම අතීතයේ මේ අවස්ථාවේදී දැනුනොත් අනාගතයේ යමක් ලෝකෙට දේශනා කළා නම්, දේශනා කරන්න තියෙනවා නම් ඒ කාරණා දෙකයි දේශනා කරන්නේ. මොනවද ඒ? ඒ තමයි දුකේ හට ගැනීමත් දුකේ නිරෝධයත් කියලා. ඒ වගේම දේශනා කරනවා හට ගන්නව නම් හට ගන්න තියෙන්නේ දුකමයි, නැති වෙන තියෙනවා නැති වෙන තියෙන්නේ දුකමයි කියලා. මේක වෙනුතුනි මහා පුදුම කතාවක්. මේක ඔබ තේරුම් ගත්තොත් මහා ගැඹුරු දෙයක් බුදුදහමේ තේරුම් ගන්න. කුමන හෝ දෙයක් හටගෙන තියෙනවා නම් ද්‍රව්‍යමය වශයෙන්, පුද්ගලයන් වශයෙන්, සිද්ධියක් වශයෙන් අපේ හිතේ යමක් හටගෙන තියෙනවා නම් ඒ හටගෙන තියෙන දුක. දුක කියන්නේ මොකද්ද? ඒ තමයි පංච උපාදාන ස්කන්ධය. ඔබ දරුව කියලා හිතාගෙන ඉනවා නම්, වාහනය කියලා හිතාගෙන ඉනවා නම්, රැකියාව කියලා හිතාගෙන ඉනවා නම්, ඔබ ඇඳුම කියලා හිතාගෙන ඉනවා නම්, යමක් තියෙනවා නම් ජීවිතේ ඒ තියෙන මොනවද? ඒ පංචස්කන්ධයේ දුක. ඒ කියන්නේ ඒ නිරුද්ධ වෙච්ච දේ ඇති දෙයක් හැටියට අපි මේ මොහොතේ අරගෙන මේ ඉන්නේ. අවිද්‍යාවෙන් අරගෙන ඉන්නේ. ඒ වගේම දෙයක් නැති වෙන්න තියනවා නම් නැති වෙන්න තියෙනෙත් මේ පංචස්කන්ධෙමයි. ඒ කියන්නේ මොකද්ද? ඒ ඇති වෙච්ච අත්දැකීම නිරුද්ධ වෙලා ගියා බව දැනගන්නවා නම් ඒ නැති වෙලා තියෙනෙත් පංචස්කන්ධෙමයි. වෙනත් විදිහකින් කියනවා නම් ලෝකයේ මාර්ග දෙකයි තියෙන්නේ. සම්මා ප්‍රතිපදා සහ මිච්ඡා ප්‍රතිපදා කියලා. සම්මා ප්‍රතිපදා කියලා කියන්නේ අවිජ්ජා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥාන කියන මෙන්න මේ පටිසම්පාදෙස් සැකලෙක. ඊළඟට අනිත් කාරණේ තමයි සම්මා ප්‍රතිපදාව. සම්මා ප්‍රතිපදාව කියන්නේ අවිද්‍යායත්වේ වාසයසි විරාග නිරෝධහ සංඛාර නිරෝධෝ සංඛාර නිරෝධා විඥාන නිරෝධෝ විඥාන නිරෝධා නාම රූප නිරෝධෝ කියන මෙන්න මේ පටිසම්පාදයේ ඩිසෙන්ඩින් ඕඩර් එක. පටිසම්පාදය අනිත් පැත්තට යනවා. වර්තමානයේ තුල හිත තියාගෙන හැම අරමුණක්ම බලනකොට යමක් හිතනකොට ඔබේ දරුව ගැන හෝ ගෙදර ගැන හෝ මේ ඉස්සරහ පේන රූපය මොකක් හරි ඔබ දෙයක් හිතනවා නම් ඇතැයි කියලා හිතනවා නම් ඒ කියන්නේ මොකද්ද? අර පටිසම්පාද අංගවලට අහුවෙලා තියෙනවා. අවිද්‍යා සංඛාර විඥාන ආදී මේ කාරණා එකක් කොහෙද තියෙනවා? ඒ හැම තැනම අවිද්‍යාව පොඩ්ඩක් හරි ගෑවිලා තියෙනවා. සත්‍යය කැහැමිට එක බලනකොටම අවිද්‍යාවම තමයි බලන්නේ. සත්‍යය කැහැමිට විද්‍යාවෙන් බලනවා නම් හොඳට සිහ පිහිටුවාගෙන සත්‍ය නික්මාට පස්සේ බලන්න. බලනකොටත් දන්නවා මේ මනෝවිඤ්ඤාණ අවස්ථාවෙන් තමයි ඒක බලන්නේ කියලා. ඒ මට්ටමටම හිත වේගෙන් දියුණු කරන්න ඕන. කිසියම් වේගයකින් වාහනයක් යනවා නම් අපි කියමු පැඩිසැද්ද පොන් 65ක වේගෙන් වාහනයක් යනවා නම් ඒ වාහනේ කෙනෙකුට අපට දෙයක් දෙන්න ඕන නම් අපි මොකද කරන්න ඕන? අපිත් ඒ වේගෙන් ඒ පාරෙම ඒ පැත්තටම යන්න ඕන. අන්න ඒ වගේම තමයි මේ වේගෙන් ඇහැට රූප පේන කනට ශබ්ද ඇහෙන මේ අත්දැකීම් ටික අපි අනිත් පැත්තට හරවන්න නම් ඒ වේගයෙන් අපේ සතිය සමාධිය ප්‍රඥාව මේ අංග උපරිම මට්ටමේ පවත්වා ගන්නට ඕන. ඒ නිසා තමයි අර කිංසුකම සූත්‍රයේ දූතයන් දෙන්නේ ගැන සඳහන් කළේ. දූතයන් දෙන්නේ පණිවිඩයක් අරන් යනවා ගේට්ටුවෙන් ඇතුළු වෙලා පාරකින් නගර මැද ඉන්න නගර හිමියන්ට පණිවිඩයක් දෙන්න. කවුද ඒ දූතයෝ දෙන්නා? ඒ දූතයෝ දෙන්නා කියන සමත විදර්ශනා කියන දූතයෝ දෙන්නා. ඇසෙන් රූපයක් ආවට පස්සේ එයා මේක අරන් යනවා විඥාණයට දෙන්න. දෙන්නේ කොහොමද? හරියට සමත විදර්ශනාෙන් දෙන්නේ. යාළුවේ මෙන්න රූපයක් ආවා. දැන් ඇසත් නිරුද්ධ වෙලා රූපයත් නිරුද්ධ වෙලා චක්කු විඥාණයත් නිරුද්ධ වෙලා චක්කු සංපස්සේ රූප සංචේතනාව විපාක මනෝ ධාතු විපාක මනෝ විඥාණ ධාතු මෙන්න මේ ටික නික්මෙලා මගේ මිතුරා මෙන්න මේක මනෝ විඥාන මට්ටමින් ඔබ දැන් මේ ගන්න වෙලාවයි කියලා අන්න ඒ පණවිඩිය සමති දර්ශනා දෙකෙන් හිතට අරගෙන ගිහිල්ලා දීලා මනෝ විඥාණයට බාර දෙනවා. ඒ සමති විදර්ශනා නැමැති දූතයෝ දෙන්න හිටියොතින් එහෙම දුන්නොතින් ඒ දීපු මාර්ගයේම ගිහිපු මාර්ගයේම පණවිඩිය දීලා එයාට දිත්තේ දිත්ත මට්ටම් වෙනවා. ඒක දැකපු දේ බලන් බලපු දේ දැකපු දේ අල්ලන්න මේ දකින දේ මේ අල්ලන්න කියලා ඔහු යන්නේ නැහැ. ඔහු දන්නවා ඇසට වෙච්ච එක එතනම නිරුද්ධ වුණා. මේ අල්ලන්න යනකොට ස්පර්ශ වෙන්නේ මේ කාය විඤ්ඤාණය කියන එක දන්නවා. ඒ කාය විඤ්ඤාණය තේරුම් ගන්නේ මනෝ විඤ්ඤාණ අවස්ථාවේ කියන එක දකිනවා ඔහු. ඒ සමත විදර්ශන නැමැති දූතයෝ දෙන නොහිටියොත් මොකද වෙන්නේ? අසමාහිත අසම්පජඤ්ඤේ නැමැති මේ දෙන හිටියොතින් වෙන්නේ ඇහැට රූපයක් දැක්කා, කනට ශබ්දයක් අහුවුණා, අන්න ෆෝන් එකක් රින් වෙනවා, ඉක්මනටම බලන්න කියලා පැත්ත බලනවා. ෆෝන් එක දිහාත් බලනවා, ඊට පස්සේ ෆෝන් එකේ අයිතිකාරයත් බලනවා. ඊට පස්සේ ඉතින් වැඩේම වද්දුර ගිහිල්ලා. මේ ශබ්දය වුණා, තාම ශබ්දය තියෙනවා, ඒ ශබ්දයයි ෆෝන් එකේත් තියෙනවා, ෆෝන් එකේ අයිතිකාරයක් තියෙනවා, අයිතිකාරයේ ඥාතියිනුත් මතක් වෙනවා, ඔක්කොම ඊට පස්සේ එකපාරම මතක් වෙනවා. වද්දුර ගිහිල්ලා. නමුත් අර වේගයෙන්ම හිත මෙතෙන් ගියා නම්, සුතේ සුතමත්තම් මට්ටමට ගියා නම්, අපි දන්නවා මේක ශබ්දය වුණ තමයි. ඒක ඇහින ඇහෙලා තේරුම් ගන්න මොහොත, මේක ශබ්දයක් කියලා තේරුම් ගන්න මොහොත වෙන විට අර මූලික අවස්ථා කීපෙම පසු කල ගිහිල්ලා මේ තේරුම් ගන්නේ මනෝවිඤ්ඤාණ අවස්ථාවේ. ඒ මනෝවිඤ්ඤාණයත් මෙතනම හටගෙන මෙතනම නිරුද්ධ වෙනා කියලා දකිනකොට යද්ධනාමංච රූපංච අශේෂං පුරුජිති මට්ටමට ඇවිල්ලා ඔහු බාහිර රූපේනොත් නිදහස් වෙලා, අභ්‍යන්තර මනෝවිඥානේ පැත්තෙනොත් නිදහස් වෙලා ඔහු ප්‍රඥාවෙමයි ඉන්නේ. එතකොට අපට අරමුණක් ලැබෙන පැත්තට කියන්නේ විඥාන මට්ටම. ඒ විඥාන ඡාතියාවේ මේක ලැබෙනකොට අපේ තියෙන සතිය සම්පජඤ්ඤණුව තමයි ඒක කොයිතරම් දුරට අඥාන චර්යා පැත්තට දුවනවද, ඒකෙන් මුදවගෙන කොයිතරම් ප්‍රඥාව පැත්තට අපි දුවනවද කියන එක තීරණය වෙනවා. අර පැත්තට අපිට එකපාරම හරවන්න බෑ. අපි සාමාන්‍ය පෘථග්ජන හෝසේක මට්ටමින කෙනෙක් විදියට අපි පොඩ්ඩක් දුරට මුලා වෙනවා. නමුත් අපි හුඟක් දුරට ඒකේ මුලා වෙන්නේ නැහැ. අපි ධර්මයේ පුරුදු කරන හැටියට, අපි සමථ විදර්ශනා වඩන හැටියට, අපි දිගින් දිගටම ආරෂ්ණික මාර්ගය අංග පුහුණු කරන හැටියට අපි ඉක්මනටම මේ මුලා වෙන ගතිය අඩු කරන අය, මුලාව ටිකෙන් ටික අඩු කරන අය. මජ්ක්‍ධිම නිකායේ අවසාන සූත්‍රය වන ඉන්ද්‍රිය භවනා සූත්‍රයේ දැක්වෙනවා කොයිතරම් වේගෙන් නම් අපි මේක වඩන්න ඕනද, කොයිතරම් ඉක්මනට අපිට මේකේ රිසල්ට් එක ලැබෙනවද කියලා. ධර්මාර්ගයේ අඛණ්ඩව පුහුණු කෙනෙක් කරන කෙනෙක් විදියට අපට ඇසෙන් රූපයක් දැකලා අපි ඒක තේරුම් ගන්න මොහොතේදී අපට මනාපයක් හෝ අමනාපයක් කියන කාරණයක් ඇති වෙනවා නම් ඒක දුරු වෙන ගත වෙන කාලේ හරියට ඇසිපිය ගන්න වගේ තාම කෙටි කාලයකින් ඒ ප්‍රිය අමනාප බව දුරු වෙනවා. එහෙනම් ලස්සන රූපයක් දැකලා රාගයක් ඇති වුණත්, ද්වේෂයක් ඇති වුණත් අපි දන්නව ඉක්මනට වෙනවා මේක තමයි වැරදුණා, මේ චක්කු විඤ්ඤාණයෙන් අපේ කන් නෙවෙයි, මේ මනු විඤ්ඤාණයෙන් මේක ඇති වුණේ කියලා මේක රූපේ නිරුද්ධලා කියලා දකිනකොට මේ රාග දේශයක දුරු වෙලා යනවා. ගතන වේගය කොහමද? ඇසිපිය ගන්න මොහොතේ යනවා. හැබැයි මුලදී මුලා වෙනවා පොඩ්ඩක්. ඒ අතනොත් සිත් විශාල ප්‍රමාණයක් ගිහිල්ලා තියෙන හිත හරිම වේගවත්. හැබැයි ਉਹ ධර්ම මාර්ගය තුර ඉන්න කෙනෙක් විදියට හුඟක් දුර යන්නේ නැහැ, ඉක්මනින්ම අනිත් පැත්තට හැරෙනවා. කනට ශබ්දයක් ඇහිලා ඒ ශබ්දයෙන් මනාපමනාප ඇති වෙන ගත වෙන කාලය ඉක්මනටම ඇති වෙනවා. හැබැයි ඒක දුර වෙන ගත වෙන කොයි වගේ කාලයක්ද? හරියට අසුරු සැනක් ගන්න මොහොතක්. අසුරු සැනක් ගන්න මොහොතකදී අර ප්‍රිය අමනාප බව දුර වෙලා හිත උපේක්ෂා කරන ඉක්මනින් දැන් මේ රූපේ නිරුද්ධ වෙලා කියලා දකිනවා ශබ්දේ. නාසයට ගඳ සුවඳක් එන එක හරියට නාසිරෙන ගඳ සුවඳකින් මනාපයක් අමනාපයක් ඇති වුණා නම් ඔහුගේ හිත සුවඳ කෙරෙහි බැසගත්තා නම් ඒක ඒ අවිද්‍යාසහගත සිතුවිලි දුරු වෙන ගත වෙන කාලය කොහොමද? හරියට නෙළුම් පතක පල්ලෙහාට නැමිච්ච නෙළුම් කොළයක වතුර බින්දුවක් දැම්මහම ඉක්මනට මේක බේරිලා පල්ලෙහාට වැටෙනවා වගේ බොහොම සල්ප වේලාවකින් අර හිතට ඇති වෙන මනාපාවන බදුරු වෙලා හිත ඉක්මනටම උපේක්ෂාවටපත් වෙනවා. මේ වෙලාවේ ගහන විඤ්ඤාණය නිරුද්ධ වෙලා කියලා දකිනකොට නාසයට ගඳ සුවඳ දැනනකොටම මේ වෙලාවේ මේ ගහණය නැත්නම් නාසය කියන ඒ ආයතනය දුරු වෙලා අවසන් වෙලා නිරුද්ධ වුණා. ඒ වගේම ගන්ධයත් නිරුද්ධ වුණා. ගාන විඤ්ඤාණය, ගාන සම්පස්සය මේ ආදී වශයෙන් මේ කරුණු ගානම දැන් මේ නිරුද්ධ වෙලා තියෙන්නේ මනෝවිඤ්ඤාණය දැක්කේ. ඒ මනෝවිඤ්ඤාණය නිරුද්ධ වෙලා කියලා දකිනකොට අර නෙළුම් පතක වැටෙන වතුර බින්දක වගේ කාලයකදී තමන්ගේ හිත ඉක්මනට උපේක්ෂාටපත් වෙනවා. දිවට කෑමකින් රසයක් එනවා නම් ඒ රසය ගැන අවිද්‍යාව පාදකව මනාපයක් කරනව අමනාපයක් ඇති වෙනවා නම් ඒක දුරු වෙන ගත වෙන කාලය කොයිතරම් කාලයක්ද? හරියට දිවේ කෙලවරට ගත්තෝ කෙලපිඩා කෙලබිඳුවක් ඉක්මනටම දිවෙන් අයින් කරන ගත වෙන කාලය තරම් ඉතාම ඉක්මනට වේගයකින් ඒ දිව රසය නිසා ඇති වෙච්ච ජීවහා විඥාණයෙන් හටගත්තා වූ මනාප මනාප දුරු වෙනවා. ඒ තරම් ඉක්මනක කාලයකින් දුරු වෙලා හිත උපේක්ෂාට පත් වෙනවා. කෑමක් ගැන කතා කරන්න පුළුවන් රසයි කියලා. නමුත් දන්නවා ඒ රස ගැන කතා කරන මොහොතේ ඒ රසය අපි ඒ අත්විඳපු රසය ගැන නෙමෙයි කතා කරන්නේ. ඒ ගැන දැන් මේ මනසේ තියෙන ස්වභාවය මේ මයින්ඩ් එකම තමයි රීඩ් කරන්න කියලා දන්නවා. කයට තමන්ගේ ශරීරයට පොට්ටබ්බේ නිසා ඇතිවන මනාපමනාපයක් ඇති වෙනවා නම් අවිද්‍යාසගතව ඒක දුරු වෙලා හිත උපේක්ෂාවට පත් වෙන කොයිතරම් කාලයක්ද ගත වෙන්නේ? හරියට ශක්තිමත් පුරුෂයෙක් දිගු කලාවක් නමන්න නම පොතක් දිගු කරන්න තරම් ඉතාම කෙටි කාලයක් නම් ගත වෙන්නේ. අන්න ඒ වගේ කාලයකදී කය විඥානේ කය පොට්ටබ්බේ කියන කාරණා නිසා හටගත්තු මනාපමනාප දුරු වෙලා හිත ඉක්මනට උපේක්ෂාවේ පිහිටනවා කියලා සඳහන් කළා. හිතට සිතුවිල්ලක් එනවා නම් නිත්‍ය වශයෙන් කෙනෙක් ගැන අමනාපයක් වෙනත් සිතුවිල්ලක් එනවා නම් අතීත සිද්ධියක් ගැන ඒක තමන් නොදැනීම නිසා රූපේ බැසගෙන නම් ඉන්නේ ඒක දුර වෙන ගත වෙන කාලය කොයිතරම් කාලයක්ද? ඌ දන්නවා මේ කවිද්‍යාව නිසා මෙහෙම හිතන්නේ. දැන් තියෙන එකක් නෙවෙයි. දැන් මේ මොහොතේ නිර්මාණය කරගත්තු එකක් මේක. අතීතයෙන් දිගට එන එකක් නෙවෙයි මේක. හිතේ කොහෙවත් ඒ කාර්මුණක් එහෙම දිගටම තැම්පත් වෙලා කොහෙවත් නැහැ. ඒක චිත්ත නියාමයේ අනුව මේ වෙලාවේ හේතු ටික නිසා අතීතයක සම්බන්ධ කරගෙන මේ වෙලාවේ හිතන දේ. සාමාන්‍ය කියන විද්‍යාව නම් මොලේ කොතන හෝ තැනක මතකේ තැම්පත් වෙලා කියලානේ. ඒ සාමාන්‍ය භෞතික ලෝකයේ විද්‍යාව කියන විදිය. නමුත් පෙරාත්ම භව ගැන හිත දිනු කරපු කෙනෙක් පෙරාත්ම භව ගැන සඳහන් කරනවා. කොහොමද වෙන්නේ? ඒ මොලේ කොහෙද තියෙනවද කවුතුකක් කාර්යකාරක? නෑ නෑ නෑ කොහෙද නැන්නේ නේ දැන් පිටිල පොළොට අලුවලත් ගිහලා නෙන්නේ. මේ වර්තමාන හිතට හැකියාවක් තියෙනවා කල්ප ගාන කටිත දෙයක් මෙනෙහි කළ දෙන්න. ඒක චිත්ත නියමයට හිත දෙයක්. ඒක සිතේ ස්වභාවයක්. ඒක නියාමයක්. ඒ හේතු ටික සකස් කරගත්තු ගමන්ම සතිය දිනු කිරීමේ ප්‍රතිඵල විදියට චිර කතම්පේ චිර භාසිතම්පේ සරිතා අනුසරිතා ආදී වශයෙන් සඳහන් කරනවා. බොහෝ කාලයක් කරපු කියපු දේවල් මතක් කරගැනීම හැකියාවක් මේ සිතට තියෙනවා. ඒක චිත්ත නියාමයට අනුව ක්‍රියාත්මක වීමක්. ඒක සති කියන චෛතසිකයේ ස්වභාවයක්. ඒක කොහොමත් එක දිගට තැම්පත් වෙන දෙයක් නෙවෙයි. හැබැයි ඒ අතීත මතකයේට මේ භෞතික ශරීරය යම් යම් කොටස් උපකාරවත් වෙනවා. ශරීරය යම් යම් කොටස් වලට හානි සිදු වුණොත් ඒ වෙලියට දාන්න බැරි වෙන ස්වභාවයක් තියෙනවා. හැබැයි ඒකෙන් කියන්නේ මේ ශරීරයේ කොටසක තැම්පත් වෙලා තියෙයි කියලා. මේ ශරීරය මැෂින් එකක් වගේ ඒකට හැම දෙයක්ම උපකාරවත් වෙනවා මේ ගමන යන්න. මේ වචන එළියට දාන්න. හැබැයි ඒකෙන් කියන්නේ මේ ශරීරය කොතන හෝ තැනක ඒක තැම්පත් වෙලා තියෙනවා කියලා. මෙන්න මේ විදියට හිතට ඇතිවන යම්කිසි සිතුවිලකින් ප්‍රිය අමනාප බවක් අවිද්‍යාසගතව හටගනවා නම් අන්න ඒ සිතුවිල දුරු වෙලා හිත උපේක්ෂාවෙන් පිහිටන්න කොයිතරම් අඩු කාලයක්ද ගත වෙන්නේ? කොයිතරම් ඉක්මනින් හිත උපේක්ෂාවට යනවාද කියලා උදාහරණකින් කියනවා. මොකද උදාහරණය? ඒ උදාහරණය තමයි රත් වෙච්ච යකඩ බාදෙන එකට වතුර බිඳක් දානකොට ඉක්මනින්ම වතුර බිඳ සිඳිලා යනවා නම් අන්නේ තරම් ඉතාම කෙටි කාලයකදී අර අතීත සිදුවීමන්නේ සාහිතට එන ප්‍රිය හෝ අමනාප බව දුරු වෙලා හිත ඉක්මවරට උපේක්ෂාවට එනවා කියලා. මේ පින්නතුනි සාමාන්‍ය ධර්ම මාර්ගයේ ඉන්න පුද්ගලයෙක්ගේ රිසල්ට් එකක් මේ කියන්නේ. මෙයා තම සීක පුද්ගලෙක් වෙලවත් නැහැ. ඒ සූත්‍රයේ මෛන්ද්‍රිය භාන සූත්‍රයේම සීක පුද්ගලයාගේ ලක්ෂණ විස්තර කරනවා. සීක පුද්ගලයා කොහොමද? ඇහැට කනට නහයට ආදී මේ අරමුණු වලට ඉන්ද්‍රිය වලට අරමුණු ඇවිල්ලා ඒ ගැන කැමැත්තක් අකමැත්තක් හටගන්නකොටම අට්ටි යති හරායති jigucchati කියලා කියනවා. ඇහැට ලැජ්ජාවක් පිළිකුලක් හිරිකිතක් ඇති වෙනවා. අනේ මං වගේ ශ්‍රේක පුද්ගලයෙකුට මේක ගැලපෙන්නේ නැහනේ. අරක ලස්සනයි කියලා අවිද්‍යාවෙන් කියන්න ගැලපෙන්නේ නැහනේ මං වගේ කෙනෙකුට කියලා එයාටම ලැජ්ජා හිතෙනවා. ඉක්මනට මේකෙන් නික්මෙනවා. මෙන්න මේ ත්‍රිපිටකය තුල සඳහන් වෙන අට්ඨේ යති හරායති jigucchati කියන ලක්ෂණ වලින් යම අධ්‍යක්ීමක් ලැබනකොට ඒ ගැන ලැජ්ජාවක්, පිළිකුලක්, අප්‍රසන්න භාවයක් ඇති වෙනවා කියන මේ වචන දෙක කියනවා නම් ඒ බොහෝ තැන්වල සඳහන් වෙලා තියෙන්නේ සීක පුද්ගලයා ගැන. සීක කියන්නේ කාටද? ඔව්, සීක කියලා කියන්නේ සීක පුද්ගලයන් 6 දෙනෙක් ඉන්නවා. සෝවන් මාර්ගයේ ඉන්න කෙනා, සෝවන් ඵලයේ ඉන්න කෙනා, සකදාගාමී මාර්ගයේ ඉන්න කෙනා, සකදාගාමී ඵලයේ, අරහන්ත මාර්ගයේ කියන මෙන්න මේ 7 දෙනා. අරහන්ත ඵලයටපත් වුණාට පස්සේ ඒ කෙනාට කියන්නේ අසේක කියලා. ඒතොර මේ සේක පුද්ගලයන් 7 දෙනාගේ මානසික ස්වභාවය තමයි අට්ඨේ යති හරායති jigucchati කියන වචන වලින් පැහැදිලි කරන්නේ. ඒ නිසා උට දිගින් දිගට මේක යන්න බෑ. ඉක්මනට මේ කෙලෙස් වලින් ඔහු නිදහස් වෙන උත්සාහයක් තියෙනවා. මොකද ඔහු දැන් මේ විශේෂ ගෲප් එකකට දැන් ඇවිල්ලා ඉන්නේ. යාට බාහිරින් කෙනෙක් දොස් ආරෝපණය කරන්න ඕනේ. ඔහුගේ හිතින්ම ඔහුට කියනවා ඔබ වගේ කෙනෙකුට මේ වගේ එක ගැලපෙන්නේ නැහැ කියලා. ඉක්මනටම තමා විසින්ම තමාව නිරදි කරගන්න. ඊළඟට අසේක පුද්ගලයා ගැන, භාවිතේන්ද්‍රේ පුද්ගලයා ගැන සඳහන් කරනවා. රහතන් වහන්සේ කොහොමද ක්‍රියාත්මක වෙන්නේ කියලා. ඉන්ද්‍රබාන සූත්‍රය බලන්න. මජ්ක්‍ධිම නිකායේ 152 වෙනි සූත්‍රය අන්තිම සූත්‍රය. ඉන්ද්‍රිය භාන සූත්‍රයේ සඳහන් වෙනවා හිත ඉහළටම වඩපු කෙනාට තියෙන ලක්ෂණය. අර අපි මුලින්ම සඳහන් කළ ඔහුට සුබ දේවල් අසුබ හැටියටත්, අසුබ දේවල් සුබ හැටියටත්, ඒ වගේම ඒ දෙකම දුරු කරලා වුණා නම් උපේක්ෂාවෙනුත් ඕන දෙයක් ඕන වෙලාවක සිහි කරන්න පුළුවන්. බාහිර ලෝකයේ කිසියම් දෙයක් වෙනස් නොකර ඔහුගේ සංඥා, ඔහුගේ perception එක විතරක් වෙනස් කළා. සම්පූර්ණම ඔහු කැමති විදියට ඔහුට ලෝකය පරිහරණය කරන්න පුළුවන්. පින්නොතින අපිට මෙතෙන් දෙන්න පුළුවන් නම් වෙන මොනවද අපට ඕනේ? බාහිර කිසියම් දෙයක් උපයාගෙන වෙනස් නොකර උපයා නොගෙන වෙනස් කර නොගෙන අපි කැමති විදිහට ලෝකයක් පරිහරණය කරන්න පුළුවන් නම් අපිට පින්නොතින කැමති විදිහට මේ ලෝකය ඇසුරු කරන්න පුළුවන්. ඒ කියන්නේ වැරදි දේවල් කරනවා කියන එක මේකෙන් කියන්නේ නැහැ. අපි කැමති විදිහට සුභවාදී විදිහට ඕනම තැනක් අපට පුණ්‍ය භූමියක් කරගන්න පුළුවන්. කුසල් වඩන තැනක් කරන්න පුළුවන්. ධර්ම මාර්ගයේ වඩන තැනක්, භාවනා ශාලාවක්, දේවරම් වෙහෙරක් කරගන්න පුළුවන් අපිට. ඒ විතරක් නෙවෙයි ඕනෑම මියගිය කෙනෙක් අපිට සීකල්ල එයා ජීවත් වෙන කෙනෙක් වගේ අපිට ඇත් එක ගනුදෙනු කරන්න පුළුවන්. අපි ජීවත් වෙලා ඉන්න කාලෙත් එයාලත් එක ගනුදෙනු කළේ මනෝවිඤ්ඤාණයම තියෙන තුන. භෞතිකව කිසිම ගනුදෙනුවක් කියලා නැහැ. බඩු මොටු අමාරු වීමක් කියලා කරාට ඒ ඔක්කොම අපි අත්විඳලා තියෙන මනෝවිඤ්ඤාණ මට්ටම. ජීවත් වෙලා ඉන්න කාලෙ ඇත්තටම අපි ඇත් එක වැඩි වෙලා ජීවත් වෙලා නැහැ. යමෙක් සමග ජීවත් වෙනවා කියන්නේ වැඩිපුර එයා ගැන හිතන වෙලාව. අපි කෙනෙක් ගැන වැඩිපුර හිතන්නේ ආ ඉන්න කොටද මිය ගියාට පස්සේද? ඔව්, නැතුණාට පස්සේ තමයි වැඩිපුර අපි ඇත්තටම හිතන්නේ. ඒ හිතන වෙලාව තමයි ඇත්තක ජීවත් වෙන මොහොත. යම් කිසි දෙයක්, යම් කිසි කෙනෙක් ගැන අපි හිතන්නේ නැත්නම් ඒ වෙලාවේද නැත්නම් මිය ගිහිල්ලා ඉන්නේ. එයා ගැන අපිට මොකක්වත් අපේ ලෝකේ නැහැ. අපි 얘 ගැන සිහි කරන අයගේ ගුණයක් සිහි කරනවා නම් අපි ඇත්ත කිතාම සුහඳව ජීවත් වෙන අවස්ථාව අපිට දැන පහළුවක් නැහැ පිනතුනි. නමුත් අපි ඒක ප්‍රඥාවෙන් අපිට කරන්න පුළුවන්. අපි අවිද්‍යාවෙන් කරන එකක් නෙවෙයි මේ කියන්නේ. අපිට ඒ සියලක්ම ප්‍රඥා සාගතව කරන්න පුළුවන්. ඉතින් අන්නේ මාර්ගයට එන්නට එකතකින් අපිට මේ ධර්ම ශ්‍රවණය නැමැති සුතමේ පඤ්ඤාව අවශ්‍ය වෙනවා. අනිත් අතින් අන්නේ සුතමේ පඤ්ඤාව ඔස්සේ ඉදිරියට යනකොට චින්තාමේ ප්‍රඥාව විදියට දිගින් දිගටම මේ ධර්ම කාරණාම අපේ ජීවිතය බාටපත් කර ගන්නට ඕන. ආරසිංහ මාර්ගය අංග ටික මේ සම්මා දිට්ඨියම අපේ හිතේ රැව් පිළි රැව් දෙන දෙයක් බාටපත් වෙනට ඕන. අපි කොමන දේ කළත් ඒ හැම දෙයක්ම මේ ආරසිංහ මාර්ගයේ අංග වලට අනුගත වෙන්නට ඕන. ඒක ඇත්තටම පිනුතුනි අපි හිතලා කරන්න අවශ්‍ය නැහැ. අපිට කරන්න තියෙන එකාතකින් සම්මාදිටිය හොඳට පෝෂණය කරගනිමින් ඉන්න එක. අනිත් අතින් අවසාන ඉලක්කයට යත්තනාමන්ත රූපංච අසේසං උපරෝජිතී කියපු ආහාරයට බාහිර රූපේනොත් අභ්‍යන්තර චිත්තසේසික ටිකනොත් නිදහසන ආකාරයට හිත තියාගන්න ඕන. එතනින් විතරයි තමන්ට නිදහස සැනසීම තියෙන කියන විශ්වාසය ඇති කරගෙන අන්නේ දෙයෙන් නිදහස් වෙන ආකාරයටම අපේ හැම චර්යාවක්ම අපි සකස් වෙන විදිහට ඉන්නට ඕන. ඒ අවසාන දර්ශනෙට හිත තිබුණ පස්සේ අපිට පිනොතුනේ හිස් වචන කතා කරන්න බෑ. අනිත්‍ය ගැන අපිට කියලා කියන්න තරම් කාලයක් නෑ පිනොතුනේ. අපිට මිච්ඡා ආජීවය කරන්න වැරදි රැකියා කළා කරන්න තියා ඒ පැත්තට හැරෙනවත් අපිට වෙලාවක් නෑ. පොඩි සොච්චම් වැඩපක් හරි ලබාගෙන මේක ප්‍රැක්ටිස් කරන්න ඕනේ අපිට. ඊට පස්සේ පිනොතුනේ අපේ උත්සාහය හැම වෙලාවෙම අකුසලෙන් මිදෙන්නත් කුසලයේ යෙදෙන්නත් තමයි අපේ උත්සාහය හැම වෙලාවෙම තියෙන්නේ. යතරත් විශේෂයෙන්ම අපේ අවිද්‍යාව දුරු වෙන ආකාරයට නිතරම තමන්ගේ හිත ගැන අවධානයෙන් ඉන්නේ. මේ වෙලාවේ ඉන්නේ අවිද්‍යාවෙන්ද විද්‍යාවෙන්ද ඔච්චරයි බලන්න තියෙන්නේ. නැත්තම් මේ වෙලාවේ ඉන්නේ හිත මුදවාගෙනද හිත නොමිදෙලාද? අවිද්‍යාවෙන් ඉන්නව නම් හිත මිදිලා, අවිද්‍යාවෙන් ඉන්නව නම් හිත නොමිදෙලා, විද්‍යාවෙන් ඉන්නව නම් හිත මිදිලා කියන එක. මේ පේන රූපය, මේ ඇහෙන ශබ්ද රූපය, මේ දැනෙන ගන්ධ රූපය, රස රූපය, පොට්ටබ්බ රූපය, නැත්තම් සූවිසි මොන හරි රූපයක්, උපාදාය රූප, කුමන හෝ දෙයක් ඇතැයි කියලා කොතන හෝ ගත්තොත් එන් දුකයි ගත්තේ. ඒ අවිද්‍යාවෙන් ගත්තේ. ඒක නිරුද්ධ වෙලා මේ මොහොතේ මනෝවිඤ්ඤාණයෙන් ගනුදෙනු කරන දෙයක් කියලා දැනගත්තොත් ඒ වෙලාවේ විද්‍යාවෙන් ඉන්නේ. ඒ වෙලාවේ තමයි ලෝකෙන් නිදහස් වෙලා මිදෙලා ඉන්නේ කියන එක දැනගන්නවා. මෙන්න මේ විදිහට සිතේ සිතනුව බලමින් තමයි ඊට පස්සේ දැනත්තා උපරිම ලෙස තමන්ගේ කාලය ගත කරන්නේ. මුලදී සරාගං වාචිත්තං සරාගං චිත්තං වේදරාගං චිත්තං වේදරාගං චිත්තං දීපජානති කියලා තමයි මුලදී බලන්නේ. දැන් මේ මොද රාගයක් තියෙනවද නැද්ද කියලා බලන්නේ. ඊට පස්සේ බලන්නේ සදෝෂ, වීත මොහ, වීත දෝෂ තමයි බලන්නේ. මේලා තරහෙන් දෙන්නේ නැද්ද කියලා බලන්නේ. කොහොම කලම් බලනකොට පිනතුනේ ඒව බලන්නේ ඉතුරු වෙන්නේවත් නැහැ. ඇයි ඒ හැම වෙලාවෙම තමන් රූප නිරෝධයට හිත තියන්නේ? රූප නිරෝධයට හිත තිබ්බට පස්සේ අසුභේ වඩන්නවත්, මරණ සතිය වඩන්නවත්, මෛත්‍රිය වඩන්නවත්, ධාතු මනසිකාරය වඩන්නවත් කෙනෙක් දෙයක් පුද්ගලයෙක් අහලකවත් ඉතුරු වෙන්නේවත් නෑ. තමන්ට බලන්න තියෙන මේ වෙලාවේ ප්‍රඥාවෙන් දෙන්නේ අවිද්‍යාවෙන් ඉන්න දෙක විතරයි බලන් තියෙන්නේ. රිසල්ට් එකක් තමන්ට හිතා ගන්න පුළුවන්. අවිද්‍යාවෙන් හිටියොත් රූපේ හිත බැසගෙන පරිසම්බද චක්‍රයේ ඉන්නේ, අවිද්‍යා පත්‍ය සංඛාරාගෙන සර්කල් එකේ ඉන්නේ, අවසන්ගලේ ජරා මරණත් එක්ක හැම දුක් ගොඩක්ම කරගහ ගන්න වෙනවා. දර්ශනයෙන් හිටියොත් අවිද්‍යාවෙන් මිදෙලින්නේ, බාහිර රූපේ නිදහසලින්නේ, ජරා මරණ ධර්මතා එනවා. නමුත් ජරා දුක මරණ දුක එන්නේ අනිත්‍යයට උපකාර කරනවා. හැබැයි තමයි දුක් ටික තමා කරගහ ගන්න. මේ දර්ශනේ නැති කෙනාටත් වඩා උ අනිත්‍යයට පිහිට වෙනවා, අනිත්‍යයට උදව් කරනවා, ලෙඩ වෙච්චට සලකනවා, වැඩිහිටියන්ට උපස්ථාන කරනවා, වයසට ගියාට වැඩමල ටික කරලා දෙනවා. එහෙම කරලා දෙන ගමන් ඔහු මේ රූප නිරෝධය සාක්ෂාත් කරගන්නවා. සාමාන්‍ය ලෝකයේ නිත්‍යයි සැපයි ආත්මයි කියලා ඉන්න කෙනා රූපේ ලස්සන කාලේ අල්ලගෙන හිටියට රූපේ පොඩ්ඩක් හරි වෙනස් වෙනකොට දාල යන බලාගෙන ඉන්නේ, අයින් වෙන බලාගෙන ඉන්නේ. ලස්සනට හොඳට ඉන්න කාලේ ඔක්කොම කටිය දැස්සෙලා ඉන්නවා. පොඩ්ඩක් හරි මූණේ කෑල්ලකේ මයින් කරන්න ඕනේ කිව්වොත්, පිළිකාවක් හැදෙලා කිව්වොත් ශරීරේ කොටසක් දැන් අයින් කරන්නේ කියලා හිතියොත් ඊට පස්සේ කවුරුවත් නැහැ. නමුත් මේ දර්ශනයත් එක්ක ඉන්න කෙනා ਉਹ දැනගත්තොත් ਉਹ සමීපතම යාළුවා ලෙඩ වෙලා මේ වගේ අනතුරක් කියලා යාගේ ස්වභාවය කොහමද? යා කලින්ටත් වඩා යාට සමීප වෙනවා. යා කලින්ටත් වඩා උදව් කරනවා මෙයාට. කලින්ටත් වඩා යාගේ දේවල් අහගෙන ඉන්නවා. අර ධර්මයේ ජීවිතයට පුහුණු නොකරපු කෙනා, අර මුලින් සමීපෙන් ඉඳලා අයින් වෙන ලෝකෙක ධර්මයේ දන්න කෙනා, මුලින් ඈතින් හිටියත් එයා මේ අනතුර දැක්කට පස්සේ එයා අනිත්‍යයටත් වඩා සමීප වෙලා අපට පිහිට වෙන්න යා සූදානම් වෙනවා. මෙන්න මේකයි පින්නතුනි ධර්මයේ හැසිරීම සහ ධර්මයේ නොහැසිරීම අතර වෙනස. අනේ නිසා අපි වඩාත්ම මිතුරු වෙන කැමති නම් මිතුරු විය යුත්තේ ධර්මයේ දන්නයි පින්නතුනි. එයාගෙන් තමයි අපට වඩාත්ම සැනසීමක් තියෙන්නේ. හැබැයි අපි එකෙන් කියන්නේ අනිත් අයට අපහසුතාවයටපත් කිරීම හෝ එයා නොසලකා හැරීම නෙමෙයි මේ කියන්නේ. ඒකටත් අපි පිළිහිට වෙන බලනවා. එයාට පිළිහිට වෙන නම් අපි බොහොම ඉහළ මට්ටමේ දර්ශනයක අපිට ඉන්න වෙනවා. නැත්නම් අපි කලකිරුණා ඒකයි වෙන්නේ. මෙච්චර විශ්වාසිතේල වැඩ කළා දැන් මේ වෙලාවේ කවුරුවත් නැහැ කියලා තමන්ට හොඳක් හොඳ දුක් වෙන වෙනවා එහෙමනම්. අන්න එතනින් අපේ හිත මුදවා ගන්නට අපි දක්ෂ වෙන්නට ඕන. අපි හැකිතාක් දුරට මේ දර්ශනයෙන් අපේ ජීවිතය පෝෂණය කර ගන්නට ඕන. බාහිර පුද්ගලයන්ගේ මත යැපෙන්නේ නැති විදියට අපටම පිළිසරණක් මේ ධර්මය තුළින් අපි සකසා ගන්නට ඕන. අන්න ඒ සඳහා තමයි මේ සීලුම ශක්තියෙන් අපි පාවිච්චි කරන්න ඕන. මේ ධර්ම ශ්‍රවණය කරන්නේ, ධර්මයේ හැසිරෙන්නේ, ධර්මයේ හැසිරෙන අනිත්‍යයට මේ උදව් උපකාර කරන්නේ, මේ පහසුකම් ඔක්කොම දීලා තියෙන්නේ ඔබට මේ ශක්තිය ලබා දෙන්න. ඒ නිසා මේ උදව් උපකාර කරන හැම දෙනෙක්ම බලාපොරොත්තු වෙන්නේ ඔබ මේ ධර්මයෙන් පෝෂණය වෙලා ඔබේ ජීවිතය ධර්මයෙන් ආලෝකවත් වෙනවා දකින්නට. ඒ නිසා ඔබෙන් උපරිම ප්‍රයෝජන ගන්නට ඕන. මේ වගේ ස්ථාන ගෙන යන කලේසි නෑ පිනතුනි. විශාල මහන්සියකින් විශාල කැපවීමකින් මේ ස්ථාන මේ උසුලාගෙන ඉන්නේ. මේවා අරගෙන යන්නේ. ඒ කොච්චර වියදම් කරත් ගැටලුවක් නෑ පිනතුනි. මේ වගේ ප්‍රතිඵල ඔබ මේ ධර්මය තුළින් ඔබ ගන්නට ඕන. අර අපි සක්මන් කරපු එළියේ ඒ ග්‍රාස් එක. ඒකෙන් අපි උපරිම ප්‍රයෝජන ගන්නට ඕනේ. ඒක සක්මන් කරන හොඳම ස්ථානයක්. ආපු වෙලාවට ඔය පින්කමකට ආපු වෙලාවක නම් විනාඩි 10ක් හරි ඒකේ භාවනා කරන්න. සක්මන් භාවනා කරන්න. වාඩි වෙලා හරි ඉන්නේ හේවනකට වෙලා. ඒ විශාල කාපට් එකට වියදම් කරපු ගෙදර සාමාන්‍ය කෙනෙකුට ගියක් ගන්න පුළුවන් මට්ටමේ වියදම් කොට කරලා තියෙනවා. ඒ තරම් වියදම් කරලා හදපුව පින්නතුනි ඔබ ඒ දේවල් වලින් ප්‍රයෝජන ගන්නට ඕන. ඒ නිසා හොඳට සක්මන් භාවනා කරනකොට හිත වැඩෙනවා ඒකේ. ඒ වගේ අපි ප්‍රයෝජන ගන්නට ඕන. ඉතින් මේ සියලුම පහසුකම් ඔබ වෙනුවෙන් තියෙන්නේ. ඔබේ ජීවිතයට මේ ප්‍රතිඵල ලබා ගන්න මේවා තියෙන්නේ. ඔබ ඒ වගේම උපරිම ප්‍රයෝජන ගන්නට ඕන. ඒක තමයි මේවට කරන සැබෑ කෘතඥතාවය. විශේෂයෙන් මේ ස්ථානයේ මයින්ඩ්ෆුල්නස් මෙඩිටේෂන් සෙන්ටර් එක නේද? මේක නිකම් පන්සලක් නෙවෙයි පින්නතුනි. මෙතෙන්ට ඇවිල්ලා අපට ඕන ඕන දේවල් කරන්න බෑ. ඔබට නෙවෙයි අපටවත් කරන්න බෑ. අපි මේ පන්සලේ හිටියත් අපිට කැමති කැමති දේවල් අපිට කරන්න බෑ. අපි නිතරම ධමයට අනුව විනයට අනුව මේවට ආනතේල ඉන්නට ඕනේ. එක දවසක හිටියත් අපි පැය ගාණක් මේ විනය වැඩ කරන්න ඕන අපි. එහෙම කරොත් තමයි අපට උනත් මේ වගේ තැන්වල ඉන්න පුළුවන්කම තියෙන්නේ. නැත්නම් අපටත් පින නැති වෙනවා. ඒ තරම් මේව කන්ටිනියු කරන්න හැම පැත්තෙම දායකත්වයේ දක්වන්න ඕන අපි ඒක. ඒ වගේම මේ වගේ දැහැමිව ඉන්න ඕන අපි. මේ වැඩ කරව කැපවීම බොහෝ දෙනෙක්ගේ මහන්සිය, දහඩිය මහන්සිය මේ අපි භුක්ති විඳින්නේ. හොඳයි පින්තුනි, ඒ අතර විශේෂයෙන් අද අපි මේ වෙලාවේ මේ සමත විදර්ශනා දෙකම වැඩෙන සුවිශේෂී භාවනාවන ආනාපානසති භාවනාව ඊළඟ මොහොතේ අපි පුහුණු කරන්න යන්නේ. ඊට කලින් අපි නැවතත් ඉරියාපත භාවනට ඇවිල්ලා ටික වේලාවක් ඉන්න ඉරියව්ව ගැන සිහි කරලා පරයන්ක භාවනාවෙන් ටික වෙලාවක් ඉඳලා ඊට පස්සේ විනාඩි දෙකක් නැගිටලා ආය නැවත වාඩි වෙලා තමයි අපි මේ භාවනාව පුහුණු කරන්නේ. ඒ නිසා මුලින් අපි වාඩි වෙලේ ඉරියව්වෙන් ආරම්භ කරමු. ඔබයින ඉරියව්ව ගැන හොඳට සතිමත් වෙන්න. Please be aware of your body posture that you are sitting here. This is the contemplation of body posture which belongs to the contemplation of our body. නාසය ආශ්‍රිතව හොඳට වර්තමානයේ හිත තියාගන්න. Please keep your attention around the nose upper lip in the sati nimitta, the sign of mindfulness. ඉඳගෙන ඉන්න ඉරියව්ව ගැන වර්තමානයේ හිත තියාගන්න. නිසින්නෝ ආනිසිනෝ මිති පජානාති. I am aware of that. Now I am sitting here. දැන් වෙනසින් දැන් අපි ඉරියව්ව මාරු කරන්න යන්නේ. දැන් S2 අරින්න. Now you can open your eyes mindfully, consciously. Now we are going to stand here mindfully and slowly. දැන් සතිමත්ව ඉන්න තැනම හිටගන්න. S2 ඉදිරියට යොමු කරගෙන ළඟට S2 අරගෙන ඉන්න. නැත්තම් වැටෙන්න පුළුවන්. S2 සමීපයෙන් තියාගෙන ඉන්න. ළඟදී අඩි කීපයක් ඉස්සරහට. Please open your eyes and look at nearby. Be aware of your body position that you are standing here. From your head to legs and from your legs to head. Stand in. Stand in. Stand in. වර්තමානයේ තුල උපරිම සිත පාත්තන අවස්ථාව දැන් පිනුතුනේ සතියෙන් පාත්‍රා ගනිමින් අපි දැන් ඉඳ ගනිමු. Please be seated mindfully and slowly. හොඳට පහසුවෙන් වාඩි වෙන්න. ශරීරය සැහැල්ලු කරගන්න. දැන් අපි ආනාපාන සතිය ටික වෙලාවක් වඩන්නයි සූදානම් වෙන්නේ. Please relax your body and be seated comfortably. Now we are going to practice breathing meditation, mindful breathing. Straight your body, please. Relax your body. Have a deep breath in, fill your lungs, hold a few seconds, breathe out slowly and mindfully. Relax your body. Please keep your attention around the nose properly in the present moment based on mindfulness. Keep your attention around the nose and upper lip. At the same time, I am aware of my breathing in and out. When I breathe in, I am aware of that. Now I am breathing in. When I breathe out, I know that I am breathing out. Breathing in. Breathing out. I am aware of my entire breathing body in and out. Sambhakaya parisamvedi asa sissamiti sikkhate pasa sissamiti sikkhate. I am fully aware of my entire breathing in and out from beginning to end. With this awareness of my breathing in and out, when mind gradually gains concentration, I reflect on impermanence. Everything is impermanent. Internal senses, external objects, six consciousnesses, five aggregates, 18 elements, mentality and corporeity, everything, they arise at the moment with the conditions, they cease at the moment. Rising. Ceasing every moment, everything arises and ceases. අනිච්ඡානුපස්සී විහෙරති අර්ථසිස්සාමේ විසේකති පස්සසිස්සාමේ විසේකති. I am breathing in and out, reflecting on impermanence, arising and ceasing of my entire body and mind, mentality and corporeality. Rising, ceasing, rising and ceasing. සමුදය ධම්මානුපස්සී විහෙරති, වය ධම්මානුපස්සී විහෙරති, සමුදය වය ධම්මානුපස්සී විහෙරති. රයිසෙන් සීසෙන් රයිසෙන් යන සීසෙන් everything is impermanent. I see only thing which happens to my life is that arising and ceasing of my entire life, body and mind. With this understanding, I release my mind from the material world. At the same time, I release my mind from even my mental objects too. With this understanding, I gradually come to equanimity. I live equanimously. Sambe sankara anicchati yada paññāya passati අතහැනිම්බින්දති දුක්කේ ඒස මග්ගෝ විසුන්දියා. All conditioned things are impermanent. He who sees this reality with wisdom overcomes suffering. This is the path to purity. Sambe saṅkārā dukkhāti yadā paññāya passati. Atha nirvindati dukkhe esa maggo visuddhiyā. All conditioned things are dissatisfactory. He who sees this reality with wisdom overcomes suffering. This is the path to purity. Sambe dhamma anantate yada paññāya passati අත නින්දින්දති දුක්කේ ඒස මග්ගෝ විසුන්දියා. All phenomena are selfless. He who sees this reality with wisdom overcomes suffering. This is the path to purity. දවස පුරාම මේ උතුම් ආධ්‍යාත්මික කටයුත්තක නියලී සිටි අවස්ථාව මේ ජනිත කරගත් අවසියලු කුසල අප විශේෂයෙන් ආශිර්වාද කළ යුතු පුද්ගලයෙක් ඉනෝ මේ දවසල. ඒ තමයි ඩොක්ටර් වෝල්ට් ජයසිංහ මහත්මා. ඒ මහත්මා මේ දවස්වල රෝගාතුර වෙලා ප්‍රතිකාර ගන්නවා. ඉතින් අප උදෑසන පටන් මේ මොහොත දක්වා ජනිත කරගත්තා වූ මේ සියලු පුණ්‍යඵලය වෛද්‍ය වෝල්ට් ජයසිංහ මහත්මා අනුමෝදන්ව ඒ මහත්මාට ඉක්මනින් නිරුක් නිරෝගී සම්පත්තිය දිගාසිරි සම්පත් සැලසේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. ඉතින් මේ පිනතුන් දන්නවා වඩජයසිංහ මහත්මයා මේ විහාරස්ථානය ලබා ගැනීමේදී දෙවිම උපකාර කරපු කෙනෙක්. ඒ මහත්මයා ඉදිරිපත් වෙච්ච නිසා තමයි බොහෝ දිනෙක මේකට අනුග්‍රහ දක්වලා මේ ස්ථානය ගන්නට අපට උදව්කාර කළේ. ඒ නිසා අප අද ලස්සනට මේ වගේ පින්කම් බොහොම නිදහසේ පහසුවෙන් සිදු කරන්නේ වඩජයසිංහ මහත්මයා දක්වපු අනුග්‍රහය. ඒ මහත්මයා බොහොම මහන්සි වෙලා ඉගෙන ගියාගෙන බොහොම මහන්සියෙන් ජීවිතේ ජයගෙන ඉදිරියට ගිහිල්ලා ඒ තමා ධර්මික උපයාගත් වස්තුව නිර්ලෝභීව මේ ශාසනය දියුණුව සඳහා කැප කරපු කෙනෙක්. ඉතින් ඒ කැපවීමේ සේවය මේ ප්‍රදේශයේ සියලුම ස්වාමීන් වහන්සේලා ඉතාම ඉහළින් අගය කරනවා. විහාරස්ථාන ගණනාවකට දෝපකාර කරලා ඒ විහාරස්ථාන පහසුවෙන් ගෙන යන්නට බොහොම උපකාරවත් කරපු කෙනෙක්, උපකාර වෙච්ච කෙනෙක්. ඒ නිසා මේ මහත්මයා අපේ හදවත් වල බොහෝ කාලයක් ජීවත් වෙන කෙනෙක්. ඒ කෘතඥතාවය අපි දක්වමින් මේ මහත්මයාට ඉක්මන් සුවය සැලසේවා කියලා අපි යලෙත් සාදු කියලා ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. මේ රැස් කරගත් සියලු කුසල බලයෙන් අපනමින් මියගිය ඥාතියෝද මේ පින දැක සුවපත් වෙත්වා. අපේ දෙමව්පියන් ඇතුළු කිසියම් පිරිසක් මියගොස් සිටිත් නම් ඒ අය මේ පින දැක සතුටු වෙන පුළුවන් තැනක ඉන්නවා නම් මේ පින අනුමෝදන්ව එයාගේ සසර ජීවිත සුවපත් කර ගනිත්වා කියලා අපි සාදු කියලා ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු. මේ රැස් කරගත් උතුම් කුසලිය ආනිසංසයෙන් ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේ, ඒ වගේම ධම්මපීති හඳුරන වහන්සේ ඇතුළු විහාරවාසී සීලම ස්වාමීන් වහන්සේලාට නිදුක් නිරෝගී සම්පන්නයේ චිර ජීවනයේ සඳහා හේතු වේවා. ඒ වගේම ඔබ හැම දෙනාටමත් මේ උතුම් කුසලයේ හේතුවෙන් මෙලොව ජීවිතයේ සාර්ථකත්වයත් සසර ජීවිතයේ සුවපත් භාවයත් ධාමිකම් භාවයකදී ධර්ම අවබෝධයත් සැලසේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. සාදු සාදු සාදු.